ग्ना आयिपु अंग्रप्रिया विशा सावे ता आदि आई वाई स्वे दर्चा विभावा आसाव माही शाइवा तुद्रयी तुद्वा आजा उदीरा आई यद्वाहिष्योतरं यद्वाहिष्टन्तादग्नाये यद्वाहिष्टो वादग्नयायि बृहदार्चा विभावसागु महिषा अयिवा तुद्रयीः तद्वा Ringo Durayam Himmai Vajak Tushayai O Vuvayi Shusha Himmai ani gaya vaye vyate vyada pare Iha bhuva iha yonim yonim indrasya gacchada pita yakasya apa iha sya agna iha Yonimindrasya gacchada shraddha mata ma anu iha bhavai iha yonim yonimindrasya gacchada Bye. ันดยาวาท่านเววาอายดีมโนโวจะบรมเหติเวรุดติปารีวิชวาอานิกาวยานายมิชกรวาอีวาบุวาติอาปฏิญาณเนโอยหรสาหารังเอศรีนาคีวาไอชวตาอาหะปาริยาตุดานัสยาเรตัสโซโอบาวาสุมริยารุดรังอาอาดิทิยังอุตาเยจาสุอุวาปารัญจนามมนุจาอาตามกระดับโปรันอิดา Oh, oh, oh, oh, oh, oh, oh, oh. ಹರಿರಗ್ನೆ ತವ ಸ್ವೀದ ಓ ಹೋ ශ්‍රීධා අග්නායිය ඕවා ඉදිෂ්ඨෝ අග්වරායි දේවාන්දා අයිවා යාතේ යාජා ඕපා අවුවා මන්ද්‍රෝ වීරා සදශ්‍රායයි ආය අන්ද්‍රවාහයයිම චිකායේ පාදා අවෝවම් උපම් උදස්ය යම්බ්‍රේනම් රේපුම් තේනා ආම් අග්නායි දුරාදා ආයා ආම් දාවිෂ්ඨමස්ය සාතේ පාදායි කාර්දේ සු නවස්යමේ ආඋ තෝ මා ශ්‍යාවයි ත්‍රිවිෂ්පදායේ අයිහි ආවෝවා නිමා ආයිනා තපාසා ප්‍රීතාවුනේ ප්‍රීතේ Gāyata Prita Agne Yatartavune brihate shukrashau hau vai chaisa ai upa Ah. ದೀದಿ ಏಂ ವಾರ ಅಗ್ನಿ ಪುರೌ ಆಹಾಯಿ ಪ್ರಸೌ ಸೇ ದಾತಾ